නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාවේ කමඨාන ආස්වාසයේ ප්‍රාස්වාසයේ ගනුදෙනු කරන සංස්කාර මත සිත පීඨා සීය පවත්වීමේ කමඨාන තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ සංස්කාර කියලා කියන්නේ කිව්වම ඒකට බොහොම ගැඹුරු නිර්වචනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සරලව කියනවා නම් මේ විශ්වයේ පවතින සෑම තරංගයක්ම සෑම ගනුදෙනුවක් තුළම පවතින්නේ සංස්කාර. මේ හැම තොරතුරක්ම සංස්කාර කියලා කිව්වොත් නිවැරදි. එනම් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියා තමන් තුළ මොනතරම් අවබෝධයෙන් මොනතරම් ප්‍රඥාවෙන් කටයුතු කෙරුවත් සමහර අවස්ථාවලදී මේ භාවනා යෝගියාට තමන් බලාපොරොත්තු වෙන මාර්ගඵලය එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය සාක්ෂාත් කරගන්නට යම් යම් ප්‍රමාදයන් යම් යම් බාධක ඇති වෙනවා. ඒකට හේතුව තමයි මේ ආනාපාන සතිය නිවැරදිව නොදැකීම. ආනාපාන සතිය නිවැරදිව තේරු නොගැනීම කියලා කිව්වොත් ඒක තරමක් දුරට නිවැරදි. ආස්වාස ප්‍රාස්වාසයේ ගනුදෙනු කරන සංස්කාර මත සිත පීඨවල සීය පවත්නවායි කියනකොට අපි කොහොමද මේ සංස්කාර අඳුරගන්නේ? අපි කොහොමද මේ සංස්කාර මත සිත පීඨවන්නේ? ඒ සංස්කාරය අපට අහුවෙන්නේ නැත්නම් ඒ සංස්කාරය අපට තේරුම් ගන්න බැරි නම් ඒ මත සිත පීඨවල සීය පවත්නවා කියන එක අපට කරන්න බැරි එකක්. හැබැයි ඒ සංස්කාර අපි කවදාරි දවසක තේරුම් ගත්තොත් එයා ආස්වාස ප්‍රාස්වාසයේ තුල විතරක් නෙමෙයි එයා පිරිණිවන් පානකම මේ සංස්කාර මත සිත පීඨවල සීය පවත්වන්න දක්ෂ භාවනා යෝගියෙක් බවට පත් වෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ කරන හැම භාවනා යෝගියෙක්ම උස්ම රැල්ලක් ඇතුල් වෙනවාය උස්ම රැල්ලක් පිට වෙනවාය කියන එක තමයි ගොඩාක් දුරට සරලව තේරුම් ගන්නෙ. හැබැයි ප්‍රඥා අධික භාවනා යෝගින් දැනගන්නවා මේ පෘථිවිය භ්‍රමණය වෙනවා. මේ පෘථිවිය නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන සතරමා භූතයගෙන්. ඒ සතරමා භූතයත් භ්‍රමණය වෙනවා. ඒ සතරමා භූතය නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. ඒ අණුත් භ්‍රමණය වෙනවා. මේ සෑම භ්‍රමණයක් තුළම ඒ සෑම තරංගයක් තුළම යම්කිසි තොරතුරක් පවතිනවා. අණුවක් භ්‍රමණය වෙනවා නම් න්‍යෂ්ටියක් ඇදෙනවනේ. න්‍යෂ්ටියක් ඇදුනොත් ඒ න්‍යෂ්ටියේ තොරතුරක් ගබඩා වෙනවනේ. එහෙනම් මේ සෑම තරංගයක්ම අනුභවට පත් වෙලා ඒ අනු සතරමා භූත බවට පත් වෙලා ඒ සතරමා භූත වලින් මේ නාම රූප සත්ත්ව මේ ග්‍රාලෝක මණ්ඩල හැම දෙයක්ම හැදුනා නම් එහෙනම් තරංගයකින් මේ හැම දෙයක්ම ඇදිච්ච නිසා තරංගයක තියෙන්නේ තොරතුරු නම් මේ ගනුදෙනු කරන හැම භූතයක් තුළම තියෙන්නේ තොරතුරු පද්ධතියක්. බඹයක් විතර උස තියෙන කයක් නෙමෙයි මේක බඹයක් විතර උස තියෙන තොරතුරු පද්ධතියක්. මේක ගසක් නෙමෙයි මේක ගසක් විතර උස තියෙන තොරතුරු පද්ධතියක්. මේක ගලක් නෙමෙයි මේක ගලක් තරම් ප්‍රමාණයකට පීටලා තියෙන තොරතුරු පද්ධතියක්. මාමූද නෙමෙයි මාමූද වාගේ පවතින තොරතුරු පද්ධතියක්. හැම දෙයක්ම තුල තියෙන්නේ අණු. අණු හැම එකක්ම භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙන හැම එකටම න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිවල ඒ අදාළ භූතයට ඒ අදාළ ධාතුවට ඒ අදාළ තොරතුර ගබඩා වෙලා තියෙනවා. මෙන්න මේ සංස්කාරවල පීඨීම මේ සංස්කාරවල ක්‍රියාකාරීත්වය මේ සංස්කාරවල නිර්මාණය යම්කිසි භාවනා යෝගිය දකිනවනම් එයා මේ ආස්වාස ගන්නකොට උලන් ටිකක් එනවා. උලන් කියලා කියන්නේ අණු ගණනාවක එකතුවක්. හැම අණුවක්ම තොරතුරක්. එහෙනම් තොරතුරු ආස්වාස කරනවා තොරතුරු ප්‍රාස්වාස කරනවා. දැන් මේ අවබෝධයට මේ භාවනා යෝගියා පත් වෙනවා. මේ ලෝකේ හැමතැනම තියෙන්නේ තොරතුරු. හැමතැනම තොරතුරු නම් අපි ගනුදෙනු කරන්නේ තොරතුරුත් එක්ක. අපි හිතනවා ඥාතිය හමු වුණා. අපගේ දරුවා මුණ ගැවුනා, අපේ සහෝදර සංඝයා මුණ ගැවුනා. මුණ ගැවුන්නේ නැහැ, මුණ ගැවුනා කියන තොරතුරු ලබා ගත්තා. අමු වුණා නෙමෙයි, අමු වුණා කියන තොරතුරු ලබා ගත්තා. අද අපට විශේෂ දානයක් ලැබුණා. දානයක් ලැබුණ නැහැ, දානයක් ලැබුණාය කියන තොරතුරු ලබා ගත්තා. අද රසවත් ආහාරයක් වළඳුවා, වළඳුවා නෙමෙයි රසවත් ආහාරයක් වළඳුවා කියන තොරතුරු ලබා ගත්තා. මෙතන ඔක්කොම තොරතුරු වල ගනුදෙනු තියෙන්නේ. ඇසෙන් ගත්තත්, කනෙන් ගත්තත්, නාසෙන් ගත්තත්, දිවෙන් ගත්තත්, රසෙන් ගත්තත්, ස්පර්ශෙන් ගත්තත්, සිතවිලි වලින් ගත්තත්, අපි මේ ගන්නේ ඔක්කොම තොරතුරු නෙමෙයිද? බලන්න මේ තරම් සංසාරේ ඇවිදිලා මේ තොරතුරු එක ගනුදෙනු කරන චරිතයක් මම කියන එක තාම තේරුම් ගත්තේ නැහැ නේද? එහෙනම් ඇසෙන් බැලීම තුළින් රූප පිළිබඳව තොරතුරු ලබා ගන්නවා. කන් වලින් ශ්‍රවණය කිරීමෙන් අපි ශබ්දවල තොරතුරු ලබා ගන්නවා. නාසයෙන් ගනුදෙනු කිරීම තුළින් ගන්ධයේ සුගන්ධයේ තොරතුරු ලබා ගන්නවා. දිවෙන් ගනුදෙනු කිරීම තුළින් රසවල තොරතුරු ලබා ගන්නවා. ස්පර්ශය තුළින් හැඟීම් වලින් ගනුදෙනු කිරීමෙන් අපි තොරතුරු ලබා ගන්නවා. චෛතසිකයේ සිතුවිලි වලින් කල්පනාවෙන් සිතලා අපි චෛතසික වලින් තොරතුරු ලබා ගන්නවා. මේ ආයතන හය තුළම තියෙන්නේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියක්. මෙන්න මේ කාරණාව භාවනා යෝගියා තේරුම් ගත්තාම දැන් එයාට සාපේක්ෂව ලෝකයක් නැහැ. එයා කල්පනා කරන අයියේ වෙනකමට ලෝකයක් තිබුණා. දැන් ගස් යට ඇස්තරලා බලනකොට දැන් ලෝකේ අතුරුදාන් වෙලා. එයාගේ ලෝකය උලඟට සුලිසුලඟට ගාගෙන ගිහිල්ලා. එයා ජීවත් වෙච්ච පරිසරය එයාට අතුරුදාන් වෙලා, හයිමි වෙලා. මොකද්ද මේ තාපසයට උනේ කියලා බැලුවාම එදා නාම රූප වශයෙන් දැක්කා, ගස්ගල් වශයෙන් දැක්කා, ලස්සන පරිසරයක් වශයෙන් දැක්කා, ඒ ප්‍රදේශය තුළ විශාල වටිනා සම්පත් ටික දැක්කා. දැන් තියෙන්නේ තොරතුරු පමණයි. මේ හැම නාම රූපය තුළම, හැම අණුවක් තුළම මේ තොරතුරු දකිනකොට, එයා පැන් ටිකක් ගන්නකොට එයාට තේරෙනවා තොරතුරු ටිකක් මම වළඳනවා. දහනේ වළඳනකොට තොරතුරු ටිකක් වළඳනවා. සැතපෙනකොට තොරතුරු ටිකක් ලබා ගන්නවා. මොකද්ද? විවේකීන තොරතුරු ලබා ගන්නවා. උදකලාවකින තොරතුරු ලබා ගන්නවා. දැන් මේ ජීවිත කාලය පුරා හැම ආයතනයක් තුළම, හැම මොහොතක් ගානේ සතර ඉරියව්වේ මේ භාවනා යෝගියා ලබා ගන්නේ තොරතුරු පමණයි. මේ ලෝකයේ හැම තැනම තියෙන, මේ විශ්වයේ පුරාවටම තියෙන තොරතුරු පද්ධතියක්. කළු ගලක් අරගෙන ඒ කළු ගල කුඩු කරලා ඒකෙන් අණුවක් අරගෙන ඒ අණුව තුළ තියෙන පරමාණු වල නියෂ්ටි වල තොරතුරු ටික අරන් බලන්න. අර සම්පූර්ණ කළු ගල මොකද්ද? කොච්චර කාලයක් වයසද? කොච්චර අයියක් තිබුණද? ඒ කළු ගලේ පීඨීම කොහමද? මේ පෘථිවියට අදාළ එකක්ද? එහෙම නැත්නම් පිටරටට අදාළ එකක්ද? එහෙම නැත්නම් මේක පිටසක් වල ජීවින්ගේ කොටසක්ද කියලා හොයාගන්න පුළුවන් නේද? එහෙනම් අපේ මාංශ පේශි ගත්තාම, ඒ මාංශ පේශි වල තියෙන සෛලයක් ගත්තාම, ඒ සෛල වල තියෙන DNA RNA අරන් බැලුවාම, ඒක තුල තියෙන ජාන ටික අරන් බැලුවාම, ඒ ජාන වල තියෙන තොරතුරු නෙමෙයිද? අපේ ජාන වල තියෙන අපේ තොරතුරු. එහෙනම් තොරතුරු එකතු වෙලා ජානයක් බවට පත් වුණා. ජාන එකතු වෙලා DNA RNA වුණා. ඒවා එකතුලා ක්‍රෝමසෝම් බවට පත් වුණා. ඒවා එකතුලා සෛල බවට පත් වුණා. ඒ සෛල එකතු වෙලා මාංශ පේශිය දුණා. ඒවා එකතු වෙලා ඉන්ද්‍රියන් බවට පත් වුණා. ඉන්ද්‍රියන් එකතු වෙලා දැන් මිනිසෙක් සත්වයෙක් කියලා පුද්ගල ස්වභාවයක් නිර්මාණය වෙලා නේද? බලන්න මේ තොරතුරු එකතු වෙනකොට නාම රූප නිර්මාණය වෙ නැටි, භෞතික වස්තු ජීවි නිර්මාණය වෙ නැටි අපි මේ තොරතුරු වල එකතුවක් විදිහට අපි දකින්නේ. මිනිසෙක් එනකොට කවුද දන්නා රේන මිනිසයා කියලා දකිනවා. තොරතුරු පද්ධතියක් එනවා, තොරතුරු විශේෂයක් එනවා. මොකද්ද තොරතුරක් අපට ලබා දෙන්න? ඒ තොරතුරු පද්ධතිය තුළින් අපට තොරතුරක් ලැබෙනවා. හම්බෙන්ද තවත් කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. බලනකොට ඒ තොරතුරු තුල තවත් තොරතුරු තිබිලා. ලෝකේ හැම තැනම තියෙන්නේ, විශ්වයේ හැම තැනම තියෙන්නේ තොරතුරු පද්ධතියක් කියන එක යම් කිසි ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගියෙක් දැනගත්තාම, අවබෝධ කරගත්තාම ඒ භාවනා යෝගිය ආස්වාස කරන්නේ තොරතුරු ආස්වාස කරනවා, තොරතුරු ප්‍රාස්වාස කරනවා. එහෙනම් මේ සංස්කාර ධර්මයන් තමයි එයාගේ ආස්වාස ප්‍රාස්වාසය තුල ගනුදෙනු වෙන්නේ. මෙන්න මේ කාරණාව වටා ගත්තාම මේ භාවනා යෝගියා ඇස්සලින් බලන හැම මොහොතක් ගානේ තොරතුරක් සෙමනතන් සංස්කාරයක් එක්ක ගනුදෙනුවක් සිදු කරනවා. ශ්‍රවණය කරන හැම වචනයක් ගානේ, හැම අදහසක් ගානේ එයා තොරතුරක් ගනුදෙනු කරනවා. හැම සුවඳක් ගානේ, හැම ගඳක් ගානේ එයා තොරතුරක් ගනුදෙනු කරනවා. හැම රසයක් ගන්න යා තොරතුරක් ගන්න දෙනු කරනවා. හැම හැඟීමක් ගන්න, හැම හිරියව්වක් ගන්න ඒ භාවනා යෝගියා තොරතුරක් ගන්න දෙනු කරනවා. නිදා ගන්න සිතනවා, අවදි වෙන්න සිතනවා, ගිලම්පස ගන්න සිතනවා, වත්පිළිවෙත් කරන්න සිතනවා, සහෝදර සංඝයාට උපස්ථාන කරන්න හිතනවා. මේ සෑම සිතවිල්ලක් තුළම ගනුදෙනු කරන්නේ තොරතුරක් නෙමෙයිද? හැම තොරතුරක්ම සංස්කාරයක් නෙමෙයිද? ඇයි අපි මේවා අවබෝධ කරගන්නේ නැත්තේ? මේ සංසාරේ අපි මෙච්චර කාලයක් ඉපදුනා, ආසේ තරුවලට වඩා, පොළවේ වැලිවලට වඩා අපි ඉපදිලා ඉපදිලා මේ සංස්කාරේ ගමන් කළා. ඒතරම් මේ සංස්කාරවල අපි ගමන් කරලා මේ සංසාරේ අපි ඉපදිලා ඇවිදිලා ඇයි අපි තාම ඉපදීම නවත්තගත්තේ නැත්තේ? අපි මේ තොරතුරු ගනුදෙනු කරනවා කියන එක වටාගත්තේ නැ, අවබෝධ කරගත්තේ නැ. ඒ නිසා ඒ තොරතුරු වලින් හැදෙන නිර්මාණය වෙන කර්මය නිරෝධ කරගන්න අපි දක්ෂ වුණේ. ඒ කර්මයට වන්දි ගෙවන්න තමයි දැනුත් මේ මිනිස්සුත් භවයේ ඉපදිලා සිවුරක් දාගෙන අපි වාඩි වෙලා මේක ශ්‍රවණය කරනවා. දැන්වත් මේක නවත්තන්න පොට පාද ගන්නෙ කොතනෙන්ද කියලා. එහෙනම් අපි කතා කරන හැම මොහොතක් ගානේ තොරතුරක් ගනුදෙනු කරනවා. අදාස් කියලා කියන්නේ තොරතුරු ගනුදෙනු කිරීමක්, සංස්කාරවල ගනුදෙනුවක්, මාන්නයෙන් ගනුදෙනු කෙරුවන්, හිතුවක්කාරකමෙන් ගනුදෙනු කෙරුවන්, උඩඟුකමෙන් ආංකාරකමෙන් ඇසුරුනත් මේ හැම ඇසිරීමත් තුළම සංස්කාරයක් නේද ගනුදෙනු කරන්නේ? අපි හැම හිරියව තුළම, අපි හැම ඇසිරීමක් තුළම තොරතුරක් නේද ගනුදෙනු කරන්නේ? ආවල් බිස්සුව බොහොම සීලවන්තයි කියලා අපි හිතනවා. එහෙනම් අපේ චර්යාව තුළින් අපි තොරතුරක් ලබා දෙනවා අපි සීලවන්තයි කියලා. අනේ ආවල් බික්සුවගේ විනය නම් හරි දුර්වලයි, හරි කලබලයි, කිසිම පිළිවෙතක් නැහැ, අපිලිවෙලට ඉන්න බික්සුවක් කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් අපි අපිවෙලයි කියලා අපේ චර්යාවෙන් තොරතුරක් ලබා දෙනවා නේද? කිසිම විනයක් නැති චරිතයක් කියන තොරතුර අපේ ඉරියව් වලින් ලබා දෙනවා නේද? හැම චලනයක් තුළම තොරතුරක් තමයි නිර්මාණය වෙන්නේ, සංස්කාරයක් තමයි ගනුදෙනු වෙන්නේ. මේක වටා ගත්තේ නැහැ අපි. මෙන්න මේ කාරණාව යම්කිසි භාවනා යෝගියෙක් දැස් වසාගෙන ආස්වාස ප්‍රාස්වාසය කරමින් මේක වටා ගත්තාද යම්කිසි මොහතක, ඒ මොහතේ ආ සම්මා දිට්ඨියට පැමිණිලා එයා සෝතාපන්න ශ්‍රාවකෙන් එයා නිවැරදිව දැක්කා මේ ලෝකේ සත්තුත් නැහැ, මේ ලෝකේ ගෙවල් දොරවලුත් නැහැ, වන සම්පතුත් නැහැ, ගස්ගල් මොකවත් නැහැ, හැම තැනම තියන්නේ තොරතුරු වල එකතුවක්. ඒ තොරතුරු වලට අකටයුත්තා කරනවා නම්, ඒ තොරතුරු වලට යම්කිසි විනාශයක් ආනියක් කරනවා නම්, ඒ තොරතුරු වලට ඇති කරන ලබන ආනියට විනාශයට අනුව මට සංස්කාරයක් කර්මයක් ඇදෙනවා. ඒ තොරතුරු වලින් මට ඒ දුක ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ දුකට කර්ම පරිසම් දෙනවයි කියලා මම කියනවා. එනම් මේ ලෝකයේ අපි ස්වභාව ධර්මයට යම්කිසි ආනියක් කරුවත් ඒක තුළින් අපට කර්ම ගොඩනගෙනවා. සත්වයකට පුද්ගලයකට ආනියක් හිංසාවක් පීඩාවක් කරුවාම ඒ තියෙන තොරතුරු නිසා ඒ තොරතුරු වලින් අපිට ආනියක් සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණාව දැක්කාම මේ භාවනා යෝගියා මේ ලෝකයේ පුද්ගලයේ සත්වයේ දකින්නේ නැහැ කවදාවත්. තොරතුරු වල එකතුවක්, තොරතුරු පද්ධතියක්, තොරතුරු වල ගනුදෙනුවක් විතරයි දකින්නේ. ඒ නිසා එයා මේ ලෝකයේ කාගේ වත් පලිගන්නේ නැහැ, කිසිම කෙනෙක්ගෙන් හිංසාවක් පීඩාවක් ඇති කරගන්නේ නැහැ. හේතුව එයා දන්නවා තොරතුරු වලට අත තියෙනවා කියලා. කියන්නේ අර ට්‍රාන්ස්ෆෝමරේට කම්බියකින් අයිනවා වාගේ, කම්බිය දිගේ එන්නේ 33000, එතනම අපේ කතන්දරේ ඉවරයි. එහෙනම් ගාක කොලයක් කඩන්නේ නැහැ, වනයේ විනාශයක් කරන්නේ නැහැ, සත්ව ඝාතනය කරන්නේ නැහැ, මිනිසුන්ට හිංසා පීඩා කරන්නේ නැහැ, කරදර කරන්නේ නැහැ, විවේචනය කරන්නේ නැහැ, අනිත් අයගේ චරිත ඝාතනය කරන්නේ නැහැ, ඒ අයගේ ඕපදූප කතා කරන්නේ නැහැ. හේතුව ඒ තොරතුරු පද්ධති වලට කරන ආනියට කර්ම හැදෙනවා. ඒ කර්ම වලට මට දුක් විඳින්න සිද්ධ වෙනවා මමත් තොරතුරු පද්ධතියක් නිසා. එනම් මේ කාරණාව තේරුම් අරගෙන එයා කායානුපස්සනාවෙන් ලෝකේ දියා බලනවා. හැම තැනම තොරතුරු, ඒ තොරතුරුත් එක්ක මේ තොරතුරු ගනුදෙනු කරනවා. මේ තොරතුරු අර තොරතුරු වලට තොරතුරු ලබා දෙනවා, අර තොරතුරු ටික මේ තොරතුරුට තොරතුරු ලබා දෙනවා. එහෙනම් මම එක්ක තොරතුරක් ලබා දෙන තැන ඉන්නවා, නැත්තම් තොරතුරක් ලබා ගන්න තැන ඉන්නවා. මෙන්න මේ කාරණාව ප්‍රත්‍යක්ෂ කළාම, මේ මානසිකත්වයෙන් ලෝකේ දැක්කාම ආස්වාසේ ප්‍රාස්වාසේ සංස්කාර මත තොරතුරු මත සිත පීඨවල සිය පවත්තන භාවනා යෝගියා සෝතාපන්නයි. එහෙම නැත්නම් නිවැරදි දැක්ම තුල ඉන්න සම්මාදිට්ඨියකටපත් වෙලා මේ භාවනා යෝගියා මේකේන අවබෝධය මත, මේකේන මේ ප්‍රත්‍යක්ෂ ඥානය මත සිත පීඨවල නැවත නැවත මේ භාවනාව දියුණු කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ හැම ගනුදෙනුවක් තුළම ස්පර්ශයක් පවතිනවා, හැම දිට්ඨියක් තුළම ස්පර්ශයක් පවතිනවා, හැම වචනයක් තුළම ස්පර්ශයක් පවතිනවා, හැම චෛතසිකයක්ම ස්පර්ශ වෙනවා. එහෙනම් හැම ස්පර්ශයක් තුළම, හැම තොරතුරක ස්පර්ශයක් තුළම මට දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා තමයි සංසාරයේ ඉපදිලා මම මෙච්චර දුක් විඳින්නේ. බලන්න, දුක අඳුනගත්තා, දුකට හේතු අඳුනගත්තා, නිරෝධ කරන ක්‍රමෙත් අඳුරගත්තා. ඒ නිරෝධ කරන්නේ ක්‍රමණය තුළින් එයා දැන් නිවීම ප්‍රත්‍යක්ෂ කරන්ඩ ඒ මාර්ගය වඩන්ඩ පටන් ගත්තා. මොනතරම් ලස්සනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තද? අද අපේ ජීවිතේ අපි චතුරාර්ය සත්‍ය හොය හොය හැම තැනම ඇවිදිනවා. හැම බුද්ධ ශාසනයෙම අපි පෙරම් පුරාගෙන ගිහින් බණහනවා. ඒත් ලස්සනට සරලව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපේ මේ නාස් තුලට, මේ ආස්වාස ප්‍රාස්වාසයට පුළුවන්කම තිබුණා නේද? මේ භාවනා යෝගියා ඇස්සලින් දකිනකොට යම්කිසි රූපයක්, යම්කිසි වර්ණයක් ගනුදෙනු කරනවා, ඒක තුළින් තොරතුරක් ගනුදෙනු කරනවා, ඒ තොරතුර තුළ ස්පර්ශයක් තියෙනවා. මම මේක දැක්කාය, මට මේක පෙනුනාය කියලා ඒ ස්පර්ශයට අනුව එයාට දුකක් නිර්මාණය වෙනවා. මෙන්න මේ වේදනානුපස්සනාව මේ භාවනා යෝගියා මනාකොට අවබෝධ කරගන්නවා. මොන සොරේකින්, මොන ශබ්දයකින් වචනයක් කටාණ්ඩක් ශබ්දයක් ඇවුනත් ඒ හැම දෙයක් තුළම තොරතුරක් ගනුදෙනු කරනවා. අසුවලා ප්‍රශංසා කළා, අසුවලා නිඳා කළා, අසුවලා ආවල් දේ පිළිබඳ විස්තරයක් කිව්වා, අසුවලා සෙනෙහසෙන් ආදරෙන් අපට කතා කළා, සුවදුක් විමසුවා කියලා යම්කිසි තොරතුරක් මේ කනට ඇතුල් වෙනකොට ඒ තොරතුර ස්පර්ශ වෙනවා. ස්පර්ශය තුළින් අපට දැන් වේදනාවක් අටගන්නේ නැද්ද? යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා, බඩගිනි ස්වාමීන් වහන්සේ දවස් දෙකක් ආහාර පාන ගත්තේ නැහැ, මට හරි බඩගිනි ඉවස ගන්න බෑ කියනකොට ඒ ශබ්දවල තියෙන තොරතුරු ගනුදෙනු කළාම අපේගේ හදවත උණු වෙනවා. පාත්‍රෙන් බට්ටිකක් දෙන්න හිතෙනවා, එයාට අනුකම්පා කරන්න හිතෙනවා. බලන්න, ස්පර්ශය නිසා අටගත්ත වේදනාව මොනතරම් බරපතලද කියලා. එහෙනම් අපේ ජීවිතේ අපි හැම මොහොතක් ගානේ, හැම වචනයක් තුළම, හැම ශබ්දයක් තුළම අපි තොරතුරක් ලබා ගන්නවා. තොරතුරු වලට අනුව ස්පර්ශයක් වෙනවා. ඒ ස්පර්ශයට අනුව අපි සංසාරයේ දුක් විඳිනවා. අපි නැවත නැවත මේ පැවැත්ම ගොඩනගා ගන්නවා. අපි කතා කරන හැම මොහොතෙම අපි අදහසක්, වචනයක් අනිත් අයට ලබා දෙනකොට තොරතුරක් නෙමෙයිද මේ ගනුදෙනු කරන්නේ? හැම අදහසක් තුළම ස්පර්ශයක් නැද්ද? හැම වචනයක්ම ස්පර්ශ වෙන්නේ නැද්ද? ඒක තුළින් අපට දුක නිර්මාණය වෙන්නේ නැද්ද? අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි මොනතරම් වෑයම් කරුවත් හොඳට ජීවත් වෙන්න අපි හැම ඉරියව්වක් තුළම ස්පර්ශයක් වෙනවා. ඒ හැම ස්පර්ශයක් තුළම දුකක් නිර්මාණය වෙනවා නේද? සතපිලා ඉන්නකොට කල්පනා කරන්න, හොඳට සිතුවිලි එන හැම මොහොතක් ගානේ සීයේ තියලා කල්පනා කරලා බලන්න, හැම චෛතසිකයක් තුළම ලෝභ දේශ මොහ රාග වෛර නැද්ද? හැම චෛතසිකය තුළම ධර්ම කාරණාවක් නැද්ද? හැම චෛතසිකය තුළම ගවේෂණයක් නැද්ද? ඒ හැම චෛතසිකයක්ම ස්පර්ශ වෙන්නේ නැද්ද? ඒ ස්පර්ශයට අනුව අපි අවිවේක වෙලා කලබල වෙලා සිත කැළඹිලා ගොඩාක් දේවල් කල්පනා කරලා අපේ මානසික විඩාව තුළින් දුකක් විඳින්නේ නැද්ද? හැම මොහොතක් ගානේ අසකන දිවනාසයේ සමසිත කියන ආයතන හයම තොරතුරුත් එක්ක ගනුදෙනු කරනවා. ඒ හැම තොරතුරක්ම ස්පර්ශ වෙලා වේදනාවක් නිර්මාණය කරනවා. මෙන්න මේ වේදනාව දැක්කාම මේ වේදනාව මත සිත පීඨවලා 100න් ඉන්නවා. හැම වේදනාවක්ම 100න් දැනගන්නවා. ඒ වේදනාවල් නිරෝධ කරන්න දක්ෂ වෙනවා. ඒ හැම දෙයක් තුළම තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසයේ ගනුදෙනුව දකිනවා. දැන් මේ භාවනා යෝගියා ඊළඟ මාර්ගඵල ඥානයට පැමිණිලා එයා සකෘදාගාමි. කුමක් නිසාද? එයා කායානුපස්සනාවෙන් මේ බඹයක් විතර උස තියෙන තොරතුරු පද්ධතිය අනිත් තොරතුරුත් එක්ක ගනුදෙනු කරනවා. මේ ලෝකයේ හැම නාම රූපයක්ම තොරතුරු පද්ධතියක්. ඒ තොරතුරු පද්ධතිය මේ බඹයක් විතර උස තියෙන තොරතුරු පද්ධතියට තොරතුරු ලබා දෙනවා. මෙන්න මේ තොරතුරු විස්තරය දැනගත්තාම එයා සෝතාපන්න වුණා. ඒ හැම තොරතුරක් තුළම ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශයෙන් වේදනාවක් අට ගන්නවා. ඒ වේදනාව අවබෝධ කරාම එයා සකෘදාගාමි වුණා. මේ භාවනා යෝගියා තව තවත් මේ සංස්කාර මත මේ තොරතුරු මත සිත පීඨවල 100ක් පවත්නකොට ඇස්වලට තොරතුරු ලබා ගන්නවා. ඇස්වලින් තොරතුරු ලබා දෙනවා. එහෙනම් අදාසලින් තොරතුරු ලබා ගන්නවා. අදාසලින් තොරතුරු ලබා දෙනවා. එහෙනම් තොරතුරු හා ගන්නවා. ඒ තොරතුරු නැවත කියනවා. තොරතුරු කල්පනා කරනවා. ඒ කල්පනා කරපු තොරතුරු ටික අදාසලින් නැවත ප්‍රකාශ කරනවා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස කරන ක්‍රමවේදය ඒ කඩපු නාසයට පමණක් නෙමෙයි, සුලං වලින් පමණක් නෙමෙයි, මේක අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින්ම මේ කියන තොරතුරු ගනුදෙනු වෙනවා. මේ කියන ආනාපානසති භාවනාව සිදු වෙනවා. මෙන්න මේක දකිනවා මේ භාවනා යෝගියා. මේ කියන කාරණාව නිවැරදිව දැකලා මේ කියන ආනාපාන සතිය තොරතුරු ආස්වාස ප්‍රාස්වාස වෙන සංස්කාර ආස්වාස ප්‍රාස්වාස වෙන මේ කමඨාන ආයතන හයෙන්ම ගනුදෙනු කරනකොට මේ භාවනා යෝගියාට පෑදිලිවම තේරෙන එකක් තමයි මේ ධර්මතාවය තුළ කිසිම දෝෂයක් නැහැ. රාත් වුණත් මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. බුදු වුණත් මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. මාර්ගඵලයේ හිටියත් මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. පුතුජන වෙලා කාම ලෝකයේ හිටියත් මේ ගනුදෙනුව සිද්ධ වෙනවා. එහෙනම් අපි පිරිනිවන් පානකම්ම ඇසකන දිවනාසය සමසිතෙන් මේ කියන සංස්කාර ධර්මයන් ගනුදෙනු වෙනවාමයි, මේ කියන තොරතුරු ගනුදෙනු වෙනවාමයි. එහෙනම් තථාගතයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසනවා, ආනන්දාද දානයක් තියනවාද? එහෙනම් භාග්‍යතුන් වහන්සේ තොරතුරක් ලබා දෙනවා. ඒකට ආනන්ද තෙරුන් වහන්සේ තොරතුරක් ලබා දෙනවා. පින්වත් භාග්‍යතුන් වහන්සේ අද අපට දානයක් ලැබෙන්නේ නැහැ ජේතව රාමිට. භාග්‍යතුන් වහන්සේ එතකොට තවත් තොරතුරක් ලබා දෙනවා. පින්වත් ආනන්දේනි, එහෙනම් මං පිණ්ඩපාතේ වැඩගෙන එන්නම් කියලා බලන්න තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ සංස්කාර ගනුදෙනු වුණා, ඒ තොරතුරු ගනුදෙනු වුණා. එහෙනම් පිරිනිවන් පානකම්ම ඇසෙන් මේ සංස්කාර තොරතුරු ගනුදෙනු වෙනවා. හේතුව පේන එක නවත්තන්න බෑ. එහෙනම් කණෙන් තොරතුරු ගනුදෙනු කරන එක නවත්තන්න බෑ. හේතුව ආනක අපට නවත්තන්න පුළුවන්. හැබැයි ඇහෙන එක නවත්තන්න බෑ. එහෙනම් මේ වචන වලින් තොරතුරු ගනුදෙනු කරන එක අපට නවත්තන්න බෑ. හේතුව කතා කරන එක නවත්තලා නිස්සබ්ද භාවනාව කත කරන්න පුළුවන්. හැබැයි වඩපේක තවත් කෙනෙකුට නිවෙන්න කිව්වාම ඒ කියවෙන එක එයාගේ කුසලයට කියවෙන එක අපට නවත්තන්න බෑ. එහෙනම් අපිට අසත්පුරුෂයෙන් ඇසිරෙන දුස්සීලෙන් ඇසිරෙන හැම ඇසිරීමක්ම නිවැරදි කරගන්න පුළුවන්, නවත්තන්න පුළුවන්. එහෙනම් ධර්මානුකූල ජීවත් වෙන එක, නිරෝධ සමාපත්තියෙන් සාසනේ වැඩ ඉන්න එක, ඒ චර්යාව අපට නවත්තන්න බෑ. එහෙනම් අපි පිරිනිවන් පානකම් මේ ආයතන හය තුලින්ම මේ ගනුදෙනු සිද්ධ වෙනවාමයි. ඒක නවත්තන්න බෑ. ඒක මේ සංස්කාරවල ධර්මතාවයක්, මේ තොරතුරු පද්ධතියේ ක්‍රියාවලියක් ධර්මතාවයක් කියලා ප්‍රත්‍යක්ෂ කළාම එයා සම්පූර්ණ නිවීමටපත් වෙනවා. එයා දැන් අනාගාමි වෙලා බලන්න අපේ ජීවිතය මේ ආස්වාස ප්‍රාස්වාසවල තියෙන තොරතුරු වල ගනුදෙනුව තුළ, සංස්කාරවල ගනුදෙනුව තුළින් අපේ නිරෝධය නිර්මාණය වෙන ඇටි. එහෙනම් මේ භාවනා යෝගියා මේ හැම එකක්ම ධර්මතාවයක්, මේ තොරතුරු වල ක්‍රියාකාරීත්වයේ ධර්මතාවයක්, මේ සංස්කාර වල ක්‍රියාවලියේ ස්වභාවයක් මේක. එහෙනම් මේක නවත්තන්න බෑ පිරිනිවන් පානකම්. මේක මන් තුලත් මේක සිද්ධ වෙනවා, විශ්වය තුලත් සිද්ධ වෙනවා, මුළු විශ්වයම විනාශ වෙනකම් මේ ක්‍රියාවලිය, මේ සංස්කාර වල ගනුදෙනුව නවත්තන්න බෑ, මේ තොරතුරු වල ගනුදෙනුව නවත්තන්න බෑ. මේක ප්‍රත්‍යක්ෂ කළාම එයා අනාගාමි බවට පත් වුණා. මේ භාවනා යෝගියා නැවත නැවත ආස්වාසයේ ප්‍රාස්වාසයේ සංස්කාර මත සිහිය පවත්වනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා, මම මේ ලෝකේ පවතින්නේ මේ සංස්කාර නිසා. නැත්තම් මට මේ සංස්කාර මොකවත්ම නැත්තම් මට ඉපදීමක් නැහැ. මම මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නේ, මම මේ කාලබීලා තාම ජීවතුන් අතර ඉන්නේ මේ තොරතුරු වල ගනුදෙනු නිසා. ඒ නිසා තමයි සතරක් නිර්මාණය වුනේ, භවයක් නිර්මාණය වුනේ, පැවැත්මක් නිර්මාණය වුනේ. මේ හැම දේතුලම දුක සැප නිර්මාණය උනේ. එහෙනම් මේ හැම දේතුලම මම නිර්මාණය උනේ, මම මේ තොරතුරු වල අයිතිය කියපු නිසා, මේ සංස්කාර වලට අයිතිය කියපු නිසා. එහෙනම් මේ අයිතිය තියෙන තාක්කල් මට සංස්කාර ගනුදෙනු වෙනවා, මම සංස්කාර ගනුදෙනු කරනවා, මම තොරතුරු ගනුදෙනු කරනවා, මා තුල තොරතුරු ගනුදෙනු වෙනවා කියලා මම මේ අයිතිය නඩත්තු කරන තාක්කල් මේ පුද්ගලයා ඉන්නවා. එතකම් මට උත්පත්තියක් තියෙනවා. මෙන්න මේ භාවනා යෝගී මේ කියන මංගල කරුණ තේරුම් ගත්තාම මේ සංස්කාරවල අයිති අත්තරිනවා, සියලු සංස්කාර අත්තරලා නිරෝධයටපත් වෙනවා, සියලු තොරතුරු වල අයිමිතාවේ උරුම කරගන්නවා. අයිමිතාවේ උරුම කරගත්ත මොහොතේම තොරතුරු අයිමි වෙලා නිරෝධ සමාපත්තියෙන් පරිපූර්ණ වෙනවා. මේ භාවනා යෝගියා රාහත් වෙලා මේ භවයේ පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබලා, එහෙනම් ආස්වාසේ ප්‍රාස්වාසේ ගණදෙනු කරන මේ සංස්කාර මත සිත පීඨවලා භාවනා කරපු භාවනා යෝගියා දැන් මේ මාපොළවේ මේ විශ්වයෙන් අතුරුදාන් වෙලා, ආස්වාසේ ප්‍රාස්වාසේ තොරතුරු මත සිත පීඨවලා භාවනා කරපු භාවනා යෝගියා අතුරුදාන් වෙලා එයා මරණයටපත් වෙලා, හේතුව එයා මේ මත නැති කෙනෙක් බවට පත් වෙලා, එයාගේ පුද්ගලයා සත්‍යය අයිමි වෙලා. එහෙනම් අපේ ජීවිතේ අනන්ත අප්‍රමාණ මේ පුද්ගලයා සත්‍යය අපට මේ සංස්කාරات එක්ක තොරතුරුත් එක්ක ගනුදෙනු කරවලා අනන්ත අප්‍රමාණ දුක නිර්මාණය කරා. ඒකාන්ත වශයෙන්ම අපට මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න නම් මෙතනම මේ බුද්ධ ශාසනයෙම අපි සියලුම දෙනාගේ සංසාර පැවැත්ම නතර කරන්න නම්, ඒ ඉපදීම නවත්තන්න නම් මේ කමඨාන වඩන්නට ඕනේ, මේ සංස්කාර තොරතුරු වල ගනුදෙනුෙන් නිදාසෙන්නට ඕනේ, තොරතුරුකම තියෙන අයිති අතාරින්නට ඕනේ, හැම සංස්කාරයෙන්ම නිදාසලා විමුක්තියටපත් වෙන්නට ඕනේ. මේ කමඨාන සතර ඉරියව්වෙන් වඩන්න පුළුවන් නම් මේ මිනිසත් භවයේ පුරාවටම හැම මොහොතකම හැම ඉරියව්වකම වඩන්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවයේ අපි හැමෝම පිරිනිවන් පානවා. අපි හැමෝගෙම අවසාන භවය මේක. මේගත් තථාගත ගෞතම බුද්ධ ශාසනේ අපි සියලුම දෙනා පිරිනිවන් පානවා. එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාසයේ ආස්වාසේ පවතින සංස්කාරවල ගනුදෙනු කරන සංස්කාරවල තොරතුරු මත සිත පීඨවල සිය පවත්නවා කියන කමඨාන, ඒ කමඨාන් දේශනාව තුළින් ලබාගත්තා වූ අවබෝධයේ දැනුම සතර ඉරියව්වේ මේ මිනිසත් භවයේ පුරාවටම පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.